සමාරුවාන හාමිල අඩු කරගත ඇගල එමනි ඒ කරන්න බැරි ආමිල අඩුකර අන්රාධකර පොලොන්නරුව නැගනි රාදන ගොමියන්ට විශාල ප්‍රශ්යක් න සමර පරිපොමිල අඩු කර ඇත ොදකි පරිපුවට අයකරන බද රුපියල් දෙකයි ඉති රුපියාදය කඩුවල වැඩක් මිසු හිනාවේ ඊටට අඩු කරන්න බෑ ඉතින් අඩු කරන්න පුළුවන් හැමදයක්ම අපි අඩු කරු. ඒවාගේම ඉදිරි කාලයේදී අපි සිංහල අවුරු අලුත් අවුරුද්දට අපි තවත් සහන තමුන් වහන්සේලාට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.